ඊයේ දින සිදුවීම් දෙකක් පිළිබඳව පැමිණිලි ලැබුණා. ඉන් එක් සිද්ධියක් ආනමඩුව පොලිස් වසමෙන් වාර්තා වුණා. එක්තරා අපේක්ෂකයෙකුට සහාය දක්වන ලෙසට ඉල්ලා විදුලි බල්බ බෙදා දීමක් සම්බන්ධ සිද්ධියක්. එහිදී එම බල්බ 41ක් සමග ඒවා බෙදා හරිමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම ඉන්දනීය පොලිස් වසමේදී පාර්ශ්ව දෙකක ආධාරකරුවන් දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලකදී එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙනුත් ඒ පොලිස් ස්ථාන විසින් විමර්ශන සිදු කරනවා. ඒ අනුව ලැබී ඇති සමස්ත මැතිවරණ සිද්ධීන් වලට අදාළ පැමිණිලි සංඛ්‍යාව 17ක් වෙනවා. ඒ වගේම මෙම පැමිණිලි වලට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ ගණන 12ක් බවට වාර්තා වෙනවා.